नमस्कार वेवा बुद्धुरुवनत समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरन सरनयामि साधु साधु साधु श्रद्धावंते पिंगतुनी बुदुरजानन वहंसेगे धर्मय अवबोध किरीमते අපට වමනා කරන මූලිකම සුදුසුකම මොකක්ද යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ ඒ ධර්මයට අනුව සිතන්න පුළුවන් කම අන්නේ සිතන්න පුළුවන් හැකියාවත් එක්කයි ධර්මාවබෝධය විවෘත වෙන්නේ සිතන්න බැරි බොළඳ හිතක් තියාගෙන ධර්මයේ දකින්න බෑ. එමනම් එයාට ඕන කරනවා බොළඳ හිතක් නෙමෙයි. මොකද්ද? මෝරපු හිතක්. හොඳ මෝරපු කල්පනාවක් වුමනයි. ඔබ හිතන්න එපා මෝරපු කල්පනාව ඇති වෙන්නේ වයසට යනකට කියලා. වයසට යන පමණින් මෝරපු කල්පනාව ඇති වෙන්නේ නැහැ. මෝරපු කල්පනාව එන්නේ ධර්මයට අනුහිතොත් විතරයි. ධර්මයට අනුහිතන්න පුරුදු වෙච්ච එක්කෙනෙකුටයි මෝරපු කල්පනාව ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න පුළුවන්කම. දැන් අද ඒ වෙනුවෙන් මේ පින්වතුන්ට විශේෂ දේශනාවක් කියලා දෙනවා මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය. අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ එතුමා ළඟට ගිහින් කරපු දේශනාව. අනාථපිණ්ඩික සිටුතුමාගේ ගිහි නම මොකක්ද? සුදත්. මෙයා වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ හැටියට ගත්තොත් මෙයා බැංකු කරුවෙක්. ඉතින් මෙයා සැවැත් නුවර ඉඳලා රජගහ නුවරට ආපු වෙලාවේ ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා කියලා. බුද්ධ කියන වචනේ ඇහුණා විතරයි මෙයාගේ අඟ කිලිපුලා ගියා. මවිල් සෙලින් වුණා. මෙයා විස්මයටපත් වුණා. ආශ්චර්ය උත්මේකුගේ නම අහන්න ලැබුණා කියලා. ඊට පස්සේ මෙයාට එදාරේ නිින්ද ගියේ නැහැ. මෙයා බුදුරජාන් වහන්සේ ගැන හිත හිත හිටියා. වරින් වර මෙයාට ඇහැරෙනවා. මෙයාට කොච්චර දුරට මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතීම බලවත් වුණාද කියනවනම් නිවර්ණයටපත් වුණා. ආලෝක සංඥාව ඇති වුණා. මෙයාට පේන්නේ හොදට මේ එළි වෙලා වගේ. පාන්දර නැගිටලා පිටත් වුණා. පිටත් වුණාම නගරේ දොරටු ඇරලා මෙයා යනකොට මෙයාට එකපාරටම හිත ගැස්සුණා. ගැස්සෙනකට එපාරේ කවුරුත් නැහැ. ගැස්සෙනකට ආයේ කරවල වෙලා ගියා. ආයර නිවරණයන්ගෙන් ඇති වුණා. එතකොට මෙයාට ඇහෙනවා ආකාශයෙන් හඬක්. සතං අස් සතං හත්ති සතං අස්සා සතං අස්ස තරී රත සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පදවීටි හාරස්ස කලං නාග්ගති සෝලසින් කියලා මෙයාට ඇහෙන්නේ ගස් ආකාශයෙන් හඬක් ගාථාවක්. අස්සයෝ සීයක් ලැබුණත් හස්තීන් සීයක් ලැබුණත් සර්වාභරණයෙන් සැරසූ කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් ඒවා බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට යන ගමනේ එක පියවරක සුළුස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට මෙයාට ආයමක් හිත පැහැදිලා නිවර්ණ යටපත් වුණ ආය පාර පේන්න ගත්තා. මේ විදිහට මෙයා පාන්දර වෙනකොට බුදුරජාණන් වහන්සේ දකින්න ගියාම උන්වහන්සේ එලිමහනේ වැඩ හිටියේ. උන්වහන්සේ අඬ ගැහුවා සුදත්ත මෙහෙන්න කියලා. ඉතින් ඒ නම ඇසූ පවණින් ප්‍රීති වුණා. අනේ මට සුදත්ත කියලා කතා කළා නම කියලා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වුණා. එතුමා සවැත් නුවරදී ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේට පූජ කළා. සක්මම්මලු කුටි විහාර මේව හදලා විශාල අසපුවක් පූජ කළා. මෙතුමාගේ ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේට කුටියක් හැදුවා වහලවල් හතකින් සමන්විතයි. ඒ තනිකරම කුටිය හැදුවේ සඳුන් ලීයෙන්, පොළොවට සඳුන් බිත්ති සඳුන්. බුදුරජාණන් වහන්සේ කොයිතරම් නිකලස් උත්තමයෙක්ද කියන්නේ, උන්වහන්සේ වස් කාලේ වැඩ සිටලා පිටත් වෙලා යන්නේ කුටිය දිහා බලන්නේවත් නැතුව. නමුත් මේ අනාථපිණ්ඩික සිටුතුමා වැඩිපුර කල්පනාවට යොමු කරන් හිටියේ මොකද්ද? බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන ගැන මිසක් ධර්මය ගැන නෙවෙයි. ඒ නිසා එතුමාට මේ අවසාන මොහොතේ තමයි මේ වගේ ගැඹුරු දේශනාවක් අහන්න ලැබුණේ. කොහොම නමුත් කල්පනා කිරීමේ හැකියාව නම් ඕනිමයි. කල්පනා කිරීමේ හැකියාව නැතුව කරන්න බෑ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ දවසක් සක්මන් කර කර සක්මණේ වඩිනවා. චූටි රාතන් වහන්සේ නමක්, මෙච්චරිතරුස චූටි රාතන් වහන්සේ නමක්, අවුරුදු 7යි වයස. චූටි රාතන් වහන්සේ නමක් කුටියෙන් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔළුව උස්සල බැලුවා. බලලා ඒ බලුව බුදුරජාණන් වහන්සේ පියවර තබන හැටි. මේ ස්වාමින් වහන්සේ කී විදිහටම සක්මන් කරන්න ගත්තා. ඒ සූපාක චූටි සූපාක රහතන් වහන්සේ සක්මන් කළා. ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ආ කියන්න බලන්න, එක කියන්නේ මොකද්ද? ඒක නාමකින් එක කියන්නේ මොකද්ද කියලා ඇහුවා. චූටි රහතන් වහන්සේ උත්තර දෙනවා, එක සියලු සත්වයෝ ආහාරයෙන් පවතිනවා. අපෙන් එවන එක මොකද්ද? රස්සාව ගැනද මේ අහන්නේ? ඒ කියන්නේ අර අමුලෞකික. එතකොට අතන බලන්න කොච්චර වෙනසක්ද කියලා. එක සියලු සත්ත්වේ ආහාරයෙන්නේ පවතින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, හා එහෙනම් කියන්න බලන්න, දෙක කියන්නේ මොකද්ද කියලා ඇහුවා. අර චූටි රාතන් වහන්සේ කියන දෙක නාම රූප. අපි නෙවෙන ආච්චි කෙනෙක් නෙවෙයි, දෙක වලු දෙක ගැන වෙන්නේ නැති මේ කියන්නේ කියලා. ඒ කියන්නේ එච්චරට මේ කල්පනාව කල්පනා කරන්න බෑ. දැන් බලන්න මේ කල්පනා කරන්න පුළුවන් මේ වයස කීයද? 7යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා, හා එහෙනම් කියන්න බලන්න, තුන කියන්නේ මොකද්ද? එතකොට කිසි පැකිලීමක් නැහැ. මේ චූටි රහතන් වහන්සේ කියන තුන තුන කියන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන. අන්න බලන්න මෝරපු හැටි. වයස හත වුණාට හිත හොද්දට මෝරලා. මම මේක තමයි අසපේ මං අපි අසපේ පොඩි අයට පවා කියන වයස බලන්න එපා. හිතන්න අවුරුදු 50 60 පැනපු කෙනෙක් වගේ. අපි 200ක් වයස තියෙන කෙනෙක් වගේ හිතන්න ඕනේ. අන්න එතකොටයි මේක අහුවෙන්නේ. හුරතල් වෙලා බොළඳ වෙලා නැලවිලා ගියොත් අල්ලන්න බැරි ධර්මයි. මෝරපු කල්පනාවකින් ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඒ චූටි රහතන් වහන්සේගෙන් එහෙනම් කියන්න බලන්න හතර කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ චූටි රහතන් වහන්සේ කියන හතරද චතුරාර්ය සත්‍ය. අන්න බලන්න චතුරාර්ය සත්‍ය කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොඳයි එහෙනම් කියන්න බලන්න පහ කියන්නේ මොකද්ද කියලා. කිව්ව මේ පහ පංච උපාදානස්කන්ධය. අපි උතාච්ච කියන ආචි පහ ඔය මගේ ළමයි පස් දෙනා කියන තමයි ගියේ අහන්නේ. මොකද හිතන්න බෑ. හිතන්න පුළුවන් මේ එකේන අපි ගොඩනගාගත්ත ලෝකේ ඉක්මෝ යන්න බෑ. ඒ ලෝකේ එකක් මතක් වෙන්නේ. මේක බලන්න පුංචි උනාට කොච්චර ධර්මයේ තුල හිටියද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුව එහෙනම් කියන්න බලන්න හය කියන්නේ මොකද්ද? එතකොට කියනවා චූටි චූපාක රහතන් වහන්සේ හය කියන්නේ ඇස කන නාසය දිවකය මන. ඊට පස්සේ චූටි හාමුදුරුවන්ගෙන් රහතන් වහන්සේගෙන් අහනවා එහෙනම් කියන්න බලන්න දැන් වයස කීයද යාගේ? අවුරුදු 7යි. එහෙනම් කියන්න බලන්න හත කියන්නේ මොකද්ද? කිව හත කියන්නේ බොජ්ජංග ධර්ම හත. ඊළඟට කිව්වා එහෙනම් කියන්න බලන්න බුදුරජාන් වහන්සේ අහනවා එහෙනම් කියන්න බලන්න අට කියන්නේ මොකද්ද? මම කිව්වා අට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් කියන්න බලන්න නවය කියන්නේ මොකද්ද? නවය කියන්නේ සත්‍යංගේ වාසස්ථාන නවය. සත් නව සත්තා වාසං. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් කියන්නේ 10 කියන්නේ මොකද්ද? එතකොට මෙයා කියනවා 10 කියන්නේ අංග 10න් යුක්ත රහතන් වහන්සේ. ඊට බුදුරජාණන් වහන්සේ කිව්වා හරි. හරියට හරි කිව්වා. ඔයා අද ඉඳලා උපසම්පදා. වයස කීයද? 7යි. අන්න බලන්න හිතපු හැටි. මෝරපු කල්පනාවක් නැතුව ධර්මයේ ඇල්ලි බොරු. එමනම් ධර්මයේ දැන් මේකෙන් පේනවා මේ ධර්මාවෝදී තියෙන වයසත් එක්ක නෙවෙයි. එහෙනම් මෝරපු කල්පනාවත් එක්කයි ධර්මාවෝදී තියෙන්නේ. ඒ මෝරපු කල්පනාව තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ කෙනාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මෝරපු කල්පනාව යාට නැත්තම් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි අලුතින් හිතන ක්‍රමේ හොඳට මෝරලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. හොඳට ගැඹුරෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. යථාර්ථය අවබෝධ වෙන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා ලෙඩ වෙච්ච වෙලාවේ එතුමා පණිවිඩයක් කරියා. කෙනෙකුට ගිහින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමයි මේ වන්දනා කරන්නේ. මේ අනාථපිණ්ඩික සිටුතුමා අසනීප වෙලා අසාධි තත්ත්වෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ සරියුත් හාමුදුරුව බැහැ දකින්න යන්න සරියුත් මහරහතන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරන්න සරියුත් මහරහතන් වහන්සේට කියන්න ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා හොඳටම අසාධි තත්ත්වෙන් ඉන්නවා. ඒ නිසා අනුකම්පාව උපදවාගෙන වඩිනසේක්වා කියලා. ඉතින් මේ පුරුෂයා ගිහින් ජේතවනාරාමෙට බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියා හිටියා. ඊළඟට සරුවත් මහරහතන් වහන්සේ හොයාගෙන ගිහින් උන්වහන්සේට වන්දනා කළා කියා හිටියා. සරුවත් මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේත් සමග අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කළා අනාථපිණ්ඩික සිටුතුමාගෙන් අහනවා, සිටුතුමනි ගෘහපතිය දැන් ඔබට කොහොමද අසනීප තත්ත්වේ? ඉතින් කියන ස්වාමීනි උග්‍රයි කිව්වා. හොඳටම අමාරුයි. අඩු වෙන පාටක් නම් පේන්නේ නැහැ ස්වාමීනි. මේ හොඳටම වැඩි කිව්වා මේ අසනීප තත්ත්වේ කියලා කියනවා. මේ විස්තරේ කියන ස්වාමීනි මගේ ඔළුවට මේ තියුණු ආයුධයකින් කවුරු හරි ඔළුවට ගහනවා වගේ කිව්වා. මේ ඔළුවේ කැක්කුම මේ වාති කිපිල වෙන්නේ නැති මේ අදිමාත්‍ර වේදනාවක් ව මේ තියෙන්නේ. ඒ ස්වාමීනි මට ඉවස ගන්න බැරි තරම් වේදනාවම වැඩි අඩුවීමක් නැතේ කිව්වා. ඊට පස්සේ කිව ස්වාමීනි ගුරුසු කඹේකින් ඔළුව වෙලලා ඒ කඹේ දිපැත්තට අදිනකට ඇතිවෙන වේදනාව වගේ බලවත් වේදනාවක් මගේ හිසේ තියෙනවා. අනේ ස්වාමීනි මට එන්න එන්න මේ අසනීප වැඩි වෙනවා, අඩුවීමක් නැහැ. ඊළඟට කිව්වා ස්වාමීනි මේ හරක් මරණ මිනිහෙක් හරකෙකුගේ බඩ දැලි ලොකු මන්නේකින් කපනකට චිරිචිරි ගාලා වේදනාවෙන් අම්මාකාරයෙන් දන්නේ ඒ වගේ කිව්වා. මගේ මේ බඩේ වේදනාව මං එච්චර වේදනාවෙන් ඉන්නේ හරි අමාරුයි කිව්වා. ඊළඟට ස්වාමීනි මගේ ඇඟ දෙවිල්ලයි කිව්වා. බලවත් මිනිස්සු දෙන්නේ අත් දෙකෙනි කකුල් දෙකෙනි අල්ලලා ගිනි අඟුරු ගොඩක දාලා රක් කරනවා වගේ කිව්වා. මේ ඇඟ මුළු ඇඟම දෙවිල්ලයි කිව්වා. ඉතින් මෙහෙම කියනකට ඔන්න බලන්න මේ රහතන් වහන්සේ නමක් එක සෝවාන් වෙච්ච ගිහි කෙනෙක් මේ කතා කරන විදිය. එහෙම කිව්වා මිසක් අනේ හාමුදුරනේ මට ආශිර්වාද කරන්න කියලා නෑ. ඉතින් නියම ආශිර්වාදෙ ඔන්න දැන් ලැබෙනවා. ඔන්න සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා එහෙමනම් පින්වත් ගෘහපතිය ඔන්න දැන් ධර්මී මේ විදිහට පුරුදු වෙන්න කියනවා. මේ ඇසට නම් මං බැඳින්නේ නෑ. ඇසට බැඳුණු විඥානයක් මං පවත්වන්නේ නෑ කියලා හික්මෙන්න කියනවා. මේ කනට නම් මං බැඳින්නේ නෑ. කනහා එකතු වෙච්ච විඥානයක් මං පවත්වන්නේ නෑ. මේ නාසයට නම් මම් බැඳින්නේ නැහැ. නාසය හා එකතු වෙච්ච විඥානයක් මම් පවත්වන්නේ නැහැ. මේ දිවට නම් මම් බැඳින්නේ නැහැ. දිව හා එකතු වෙච්ච විඥානයක් මම් පවත්වන්නේ නැහැ. මේ කයට නම් මම් බැඳින්නේ නැහැ. කයහා එකතු වෙච්ච විඥානයක් මම් පවත්වන්නේ නැහැ. මේ මනසට නම් මම් බැඳෙන්නේ නැහැ. මනසා එකතු වෙච්ච විඥානයක් මම් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. කය ඇසකනාසයේ දිවකය මන කියන මේ ආයතන හයට නොබැඳී සිටින්ට නම් එයාට මොකද්ද ඒ ගැන තියෙන්න ඕනේ? අවබෝධයක් යථාභූත ඥානයක් තිබිය යුතුයි. ඇස අනිත්‍යයි කියලා මේ ආයතන හයම අනිත්‍යයි කියලා යා තේරුම් අරගෙන තිබ්බ යුතුයි. ඊළඟට මේ අනිත්‍යදේ දුකයි කියලා තේරුම් අරගෙන තිබ්බ යුතුයි. මේ දුක්දේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ කියලා තේරුම් අරගෙන තිබ්බ යුතුයි. අන්නේ අවබෝධයෙන් ඉන්නේ කෙනා තමයි හිතේ අර කාරණය දැඩිව සනිටුහන් කරගන්නේ මම නම් බැඳින්නේ නැහැ මේකට කියලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒවත් එක්කම කහුවෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට ඊළඟට කියනවා, සිටුතුමනි ගෘහපතිය ඒ වගේම මෙන්න මේ විදිහට පුරුදු වෙන්න කියනවා. මං ඇසින් දකින රූපෙට නම් බැඳෙන්නේ නැහැ. ඒ රූපයත් එක්ක මේ විඥානේ නම් එකතු වෙන්න දෙන්නේ නැහැ. කනින් අහන ශබ්දයට නම් මං බැඳෙන්නේ නැහැ. ශබ්දය හා බැඳිච්ච විඥානයක් මට ඕන නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳට මම බැඳෙන්නේ නැහැ. ගඳ සුවඳට බැඳෙන විඥානයක් මට පවත්වන්න ඕන නැහැ. දිවට දැනෙන රසයට මම බැඳෙන්නේ නැහැ. රසයත් එක්ක එකතු වෙච්ච විඥානයක් මට පවත්වන්න ඕන කමක් නැහැ. කයට දැනෙන පහසට මම බැඳෙන්නේ නැහැ. පහසත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්න ඕන නැහැ. මනසට ඇතිවෙන අරමුණු වලට මම බැඳෙන්නේ නැහැ. ඒ අරමුණු වලට බැඳිච්ච විඥානයක් මට පවත්වන්න ඕන කමක් නැහැ කියලා හික්මෙන්න කිව්වා. දැන් බලන්න මේ අවසාන මොහොතේ රෝගී කෙනෙකුට හොඳට සිහිය තියෙන රෝගී කෙනෙකුට කරන අනුශාසනාව. මෙන්න මේ විදිහේ අනුශාසනාවන් මේක හරිය ගැඹුරට දිගින් දිගට යනවා. මේ විදිහේ අනුශාසනාවන් අපේ ජීවිතේ පුරුදු කරලා තිබුණේ මේ අනුශාසනාව බලාගෙන ගියාම තේරෙනවා. අනාගාමී කෙනෙකුට මේ අනුශාසනාව කළා නම් පිරිනිවන් පානවා. හොඳට සිය පිටවල තවදුරටත් නුවණ පිටවුවා නම් තවදුරටත් ඉහළ මාර්ග පලාවෝධයක් ඇති කරගෙන මේ යන්න තිබුණේ. එච්චර පුළුවන්කමක් මේ ධර්මයේ තුල තියෙනවා. දැන් අපේ වුණත් කෙනෙක් මරණයට පත් වෙන අවසාන මොහොත වෙනකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. නමුත් අපේ අවසාන මොහොත ඊට වඩා හරිය අවාසනාවක් තත්ත්වයක්. එක්ක අපි ගිහින් කාක් කවුරුත් නැති රෝහලක දානවා. රෝහලක දැම්මට පස්සේ එහින් බට ගහලා මෙහින් බට ගහලා නාහිට බට ගහලා ඊට පස්සේ එහා පැත් මේ පැත්තේ පෙළ ඒ පැත්තේ ඉන්ජෙක්ෂන් ගහනවා, අනිත් පැත්තේ පෙළ ඒ පැත්තේ ඉන්ජෙක්ෂන් ගහනවා. හරි අවාසනාවන්ත විදියටයි වර්තමාන යුගයේ මිනිස්සු මැරෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ගෙදරක මැරෙන්නේ බොහෝට ගෙදරක මැරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ ඉස්පිතාලය අරගෙන දුවනෝ. අර බේර ගන්න අදහස මිසක් අර මැරෙන එක්කෙනාට නිදහසෙ මැරිලා සුගති කරා යන්න අවස්ථාවක් හැදෙන්නේ මේ සමාජ ක්‍රමයට. අයි හැමදෙසෙම බයෙන් ඉන්නේ මොකක් හරි වෙච්ච ගමන් දුවලා ඉස්පිතාල ගෙනියනවා. සමහරට අවස්ථාවක් තියෙනවා ඉස්පිතාල වලින් අයින් කරන රෝගීන් සනීප කරන්න බෑ කියලා. අන්න ඒගොල්ලෝ ගෙදරට ගෙනාට පස්සේ ඒගොල්ලන්ට සිහිය තිබුණොත් අවස්ථාවක් තියෙනවා. ඒකත් කලින් ජීවිතේ පුරුදු කරලා තියෙන්න ඕනේ. දැන් මේ හොඳට අනාථපිණ්ඩික සිටිතුමා මේ ධර්මය අහගෙන සිය පිටුව ගන්න මොකක් නිසාද? තමන් මේ ධර්මය ගැන අවබෝධයක් තියෙන නිසා. දැන් අපේ ගෙවල් වලට ආත්පසින් වෙන සමහරට අම්මවෝ තාත්තවෝ ධර්මය ඇසිරිලා යම් කිසි අවබෝධයක් ගන්නවා. ළමයි ඒ ලෝකේ නෑ. එතකොට තමන් අසනීප වෙනකොට ළමයි මොකද කරන්නේ? තමන්ගේ ප්‍රතිකාර නෙමෙයි ළමයි කරන්නේ, ළමයිගේ ප්‍රතිකාරය. ඒගොල්ලොන් ඉඳන් ලියාගෙන සම්ඩු කරනවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? ඇවිල්ලා හිත රිදෙන් දේවල් කියනවා. මෙන්න මෙහෙමයි අන්න අසවලා මෙහෙම කරනවා. දැන් ඔන්න අම්මගේ ඉඳන් අන්න අක්කා ඇවිල්ලා අන්න ආගේ ගෙදර පදිංචි වුණා. දැන් මෙහෙම කරනවා කියලා මේ රණ්ඩු අර නැති ප්‍රශ්න ඔක්කොම අර අසනීප වෙච්ච එකනේ ගොළුවට දානවා. දැම්මට පස්සේ යාට ඇතිවෙනවා දේශය. එහෙම නැත්තම් මරණාසන්න වෙනකොට මොකද කරන්නේ? අර මිනිස්සයාගේ ඇඟට මේගොල්ලෝ ඔක්කොම ඇඟට වැටෙනවා. වැටල එක්කෙනෙක් මූණ බදාගෙන ඉඳිනවා අනේ යන්න එපා කවදාවත් ජීවිතය ගැන අවබෝධ කරගන්න ලැබෙයිද අවාසනාවක් මම නම් සලකන්නේ එහෙම මරණයක් සිද්ධ වුණොත් ඒක තමයි ජීවිතයේ ලොකුම අවාසනාවන්ත මරණය මේක බලන්න කොච්චර සාන්තද කියලා මේ රාතන් වහන්සේ නමක් ඇවිල්ලා මේ සාන්තෝ මැරෙන මිනිස්සෙක් ළඟට ඇවිල්ලා කියනවා ඇහැට බැඳින්න එපා කොච්චර ලස්සනද බලන්න ඇහැට පේන රූපෙට බැඳින්න එපා ඉතින් අරිය හොඳ සීයෙන් අහගෙන ඉන්නවා අන්න ධර්මයේ අන්න බුද්ධ ශාසනයේ දැන් එක්ක අපෙන් ධර්මයක් දන්නේ නැති ස්වාමීන් වහන්සේ නමක් දෙන්නවා උන්වහන්සේ කියනවා ඔබතුමා බය වෙන්න එපා ඔබතුමා බොහෝම පින් කරලා තියෙන ජීවිතය සාර්ථකයි ඔන්න පාසලිත ආපෙ හැදුවා ගාන්ටාර කුළුණේ හැදුවා බුදු පිළිමේ හැදුවා අන්න එක පුතේ දොස්තර කෙනෙක් අනිත් එක්කෙනා ඉස්කෝලේ නෝනා අනිත් එක්කෙනා ඉංජිනේරුව අනිත් එක්කෙනා මුදලාලි කොච්චර සතුට වෙන්න ඕනද කියලා අහනවා අර ඒකට යාට හිතන්න මොකක්වත් තියෙනවද ජීවිතය ගැන ඊට පස්සේ කියනවා දැන් අහගෙන ඉන්න කෙනා පිරිත් කියන්නම් කියලා මම දන්නේ නැහැ මම එක දවසක් ලෙඩකට ඉස්සර දැන් නම් මල්ලි දුඩු පිරිත් කියන්නේ නැහැ මරණසන්නෙච්චයට මේ මම ගිහිල්ලා පිරිත් කිව්වා පිරිත් කියලා වුණාම ඒ මිනිස්සයා අමාරුවෙන් අමාරුවෙන් කතා කරලා ඇහුවා මේ අර ළඟට පිරිත් කෙනාගේ මං අහුව මොකද්ද කිව්වේ මේ විකට් කීයද කියලා ඇහුවා කිව්වා ඒ මොකද මැච් එක බල බල ඉඳදී මියා ලෙඩ වුණා මං පිරිත් කියන එකට මෙයාට ඇහින්නේ මැච් එක ඇහින්නේ දැන් යාගිතේ මං පිරිත් කියනකට මේ අර මැච් එකේ විස්තරය තමයි මේ කියන්නේ කියලා දැන් බලන්න සිහිය කියන එක නැති වෙච්ච කාලේ සිහිය නැති වුණා මේ නිසා මේ විපතෙන් අපි අත්මිදෙන්න ඕන පුංචි හානියක් දෙහෙම වුණු ජීවිතේට මේ දැන් පිරිත් කියවෝ දන්නේ නේ දාර අර තුන්න මන්ද කොහෙද අපි ගිහින් ඉතින් ඇතින් අපි විරිත කියන එකට අර එකපාරට ඉතින් ඇහෙනවනේ ගෝසාවක් වගේ එක දිගට මේ හිතේ අප්පුඩි ගහනවා මේ විස්තර කියනවා නේ එයාට ඇහින්නේ ඒක බලන්න කොච්චර අවාසනාවක්ද කියලා මෙන්න මේක තමයි ක්‍රමය දැන් මේක විස්තර කරන්නේ සම්පූර්ණ රහතන් වහන්සේගේ මනසක් හොඳට ලස්සනට පේනවා මේක ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා දැන් කරුණු කීයක් කිව්වද මතකද ඔබට දෙකක් කිව්වා ඇස ඊළඟට ඔව් රූපේ ඊළඟට කියනවා ගෘහපතියේ ඇහි විඥානයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්ද ඇහි විඥානේ ආශ්‍රය කරගෙන මේ විඥානේ පවත්තන්නේ නැහැ කියලා හික්මෙන්ද කණේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හිතෙන්නේ. කණේ විඥාණය ආශ්‍රය කරගෙන ඒකවි අවිජ්ජාසහගත විඥාණය ගැන මේ කියන්නේ. මේ විඥාණය පවත්තන්නේ නැහැ කියලා හිතෙන්නේ. නාසයේ විඥාණයට බැඳින්නේ නැහැ කියලා හිතෙන්නේ. නාසයේ විඥාණය ඇසුරු කරගෙන මේ විඥාණය පවත්තන්නේ නැහැ කියලා හිතෙන්නේ. දිවේ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මන්නේ. දිවේ විඥාණය අසුරු කරගෙන මේ විඥාණය පවත්තන්නේ නැහැ කියලා හික්මන්නේ. කණේ විඥාණය කයේ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මන්නේ. කය විඥාණය අසුරු කරගෙන මේ විඥාණය පවත්වන්නේ නැහැ කියලා හික්මන්නේ. මනෝ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මන්නේ. මනෝ විඥාණය අසුරු කරගෙන මේ විඥාණය පවත්වන්නේ නැහැ කියලා හික්මන්නේ කියනවා. විඥානේ හටගන්නේ කොහමද? කරුණු දෙකක් මුල් කරගෙන ඇහැයි ඔන්න ඇහින් අපි රූපයක් දකිනවා. එතකොට විඥානේ ඇති වෙන්නේ රූපෙද ඇහෙද? හොඳට හිතන්න. විඥානේ ඇති නැහෙ රූපෙද ඇහෙද? ඇහි බාහිර නෙවෙයි. ඒ නිසා ඒකට කියනවා චක්කු විඥානය කියලා. ශබ්දයක් අහනවා ශබ්දයක් කියන්නේ විඥානය තියෙන්නේ ශබ්දේද කණේද කන්නේ ඒ නිසා ඒකට කියනවා සෝත විඥාන කියලා ගන්ධ සුවඳ අපි එනකොට ඔන්න මේචයක් උඩ තියෙනවා දූරියන් ගොඩක් ඔන්න දැන් තමන් ආව එක පාට එතකොට දැන් ඔන්න දූරියන් ගඳ එනවා නහයට එතකොට දූර්යම් වලද විඥානේ තියෙන්නේ තමන් නහයිද නහයි විඥානේ තියෙන්නේ ඔන්න භක්තිගානක් තියෙන මේසේ උඩ දැන් මේ ජීව තියෙන දැන් විඥානේ තියෙන්නේ කොහෙද දිවේ තියෙන නිකම්ම බත්ගුලිය අනලා තියන්න ඕනේ ජීවට එතකොට තමයි දිවි විඥානේ හටගන්නේ ඊළඟට කයේ විඥානය හටගන්නේ පහසින් නෙමෙයි විඥානය හටගන්නේ කයේ ඊළඟට මනස විඥාන මනෝ විඥානය හටගන්නකට හිතට අරමුණක් ආවම අරමුණේ නෙමෙයි විඥානය හටගන්නේ මනසේ අනේ නිසා ඒ විඥානේ හය ආකාර විඥානෙට මේකට ඇලෙන්න එපා කියනවා ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ අනේ පිඬු සිටුතුමාට කියනවා සිටුතුමනි ගෘහපතිය එහි ස්පර්ශිත බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න ස්පර්ශයත් එක්ක එකතු වෙච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කණේ ස්පර්ශිත බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න කණේ ස්පර්ශයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න නාසී ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න නාසී ස්පර්ශයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න දිවේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න දිවේ ස්පර්ශයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කයේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න කයේ ස්පර්ශයත් එක්ක එකතු වෙච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න මනසේ ස්පර්ශිත බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න මනසේ ස්පර්ශත් එක්ක එකතු වෙච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න දැන් ඔබ දන්නවා දැන් අපුදුරජානන් වහන්සේගේ ධර්මයේ කාලයක් තිස්සේ ශ්‍රවණය කරනවා ස්පර්ශය කියන එකට මොකද්ද කියලා දන්නවා ස්පර්ශය කිව්වේ කාරණු තුනක එකතු වීම ඇසේ ස්පර්ශය කිව්වේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම සාරිපුත්ත හාමුදුර කියනව අහුවෙන්න එපා ඔබට ඊළඟට බුදු කණේ ස්පර්ශය කිව්වේ කණයි ශබ්දයයි විඥානයයි එකතු වීම සාරිපුත්ත හාමුදුර කියනව අහුවෙන්න එපා ඔබට ඊළඟට නාසයයි ගන්ධ සුවඳයි විඥානයේ එකතු වීම නාසයේ ස්පර්ශයයි සාරිපුත්ත හාමුදුරුව වදාලා එපා අහුවෙන්න ඊළඟට දිවේ ස්පර්ශය කිව්වේ දිවයි රසයයි විඥානයේ එකතු වීම සාරිපුත්ත හාමුදුරුව වදාලා එපා අහුවෙන්න කය ස්පර්ශය කිව්වේ කයයි පහසයි විඥානයේ එකතු වීම සාරිපුත්ත හාමුදුරුව වදාලා එපා අහුවෙන්න මනසේ ස්පර්ශය කිව්වේ මනසයි අරමුණේ විඥානය එකතු වීම අහුවෙන්න එපා බලන්න මේ හිත කොච්චර නිදහස් කරන්න පුළුවන් දෙයක්ද අපි මේ බැඳි බැඳි ඉන්න තේරුමක් නැති විදියට ඊළඟට සාරිපුත්ත හාමුදුරුව දාලා සිටිතුමනි ඇහි ස්පර්ශයෙන් හටගන්නේ විඳීමට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. කනේ ස්පර්ශයෙන් හටගන්නේ විඳීමට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. ඒක තියෙනවා ඒ විඳීම ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විඳීමට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. කණේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න විඳීමත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න නාසයේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න දිවේ ස්පර්ශයට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්න දිවේ ස්පර්ශත් එක්ක එකතු වෙච්ච විඳීමක් එකතු වෙච්ච විඥාන දිවේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් එක්ක එකතු වෙච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්නේ කයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්නේ. ඒ විඳීමත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්නේ. මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමක් විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්නේ. ඒ විඳීමත් එක්ක එකතු වෙච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්නේ. බලන්න එතකොට මේ රහතන් වහන්සේ කියලා කියන්නේ කොයිතරම් නිදහස් වෙච්ච කෙනෙක්ද? මේ ඔක්කොම මේ නිදහස් වෙන්න පුළුවන් තැන්නේ කියන්නේ අපි මේ අපි අපි කළේ මේක අනිත් පැත්ත. මොකද අපි කළේ බැඳි බැඳි බැඳි බැඳි බැඳි බැඳි ගියා. බැඳි බැඳි ගිහලා දැන් අපිට නිකන් අර ඇටි කෙහෙල් කහපු දෙවියට වෙච්චදී වෙලා තියෙනවා. මුකුත් කරගන්න බැරුව හිර වෙලා හිර වෙලා කීයකට නම් හිර වෙලාද මේ කර්මය හැදුනට පස්සේ අර දේශනාවල තියෙනවා මේ පෙරේත ලෝක ගැන විස්තර. ලක්කන මහරහතන් වහන්සේ දැකලා තියෙන සංවිතනිකායේ තියෙන දෙවෙනි කොටසේ ඒක දැන් මම පරිවර්තනය කරගෙන යනවා ඒක හම්බ වෙයි. ඒකේ තියෙනවා සමහර පෙරේත ජීවිතේ තියෙනවා ඒ පෙරේතයන්ට ඇටසැකිල්ලක් නැහැ. මස් ගුලියක් තියෙන මස් බෝලයක් ජීවිතය කියන්නේ. එතකොට මේ පෙරේතය යන්නේ රෝල් වෙවි. හරිම පුදුමයි මට මේ සිද්ධි දැකලා. මෙහිම උපතක් ආව නම් ඉවරයිනේ. දැන් මේ මනුස්ස ජීවිතේ ලැබිච්චලේ පඬිතකම් කතා කරනවා මේ පාරමිකෝ අපට අවතකෝ තීවිතක ප්‍රතිසන්දි ඕව එකපාර කරන්න පුළුවන්ද කියලා කළා තියේ. ඊයේ වගේ එකක් හම්බ වුණොත් ඉවරයි. තව එකක් තියෙනවා කුම්බාණ්ඩ පෙරේතය කියලා. කුම්බාණ්ඩ පෙරේතය කියන්නේ මේ පෙරේතයන්ගේ අණ්ඩකෝෂය ලොකු වෙනවා මේ ලොකු හාල් ගෝණියක් තරම්. ඊට පස්සේ මුට්ටි කර ගන්නවා වගේ ඒක කරේ තියාගෙන තමයි ඇවිදින්න බෑ නේද? මුට්ටි කර ගන්නවා වගේ අණ්ඩකෝෂය කරට ගන්නවා අරගෙන ඇවිදගෙන යන පෙරේතයා. ආයේ වාඩි වෙනකොට ඒ අණ්ඩකෝෂය බානවා. ඊට පස්සේ ඒකට දෙන වාඩි වෙන්නේ. ඒ වගේ ලෝකෙක ගියොත් කවුද ඉන්නේ Taman දුකෙන් නිදහස් කරවන්නේ? අපි මේ හිතාගෙන ඉන්නේ මරුණට පස්සේ හරි අපි බින්දුන්න අයගොල්ලන්ට හරි කියලා. කවුද ඉන්නේ පෙරගන්නේ? ඔන්න ජීවිතය ඇත්ත. ඉතින් ඒ නිසා අවබෝධ කර ගැනීම කරන්න හොඳට ශ්‍රද්ධාවක පිහිටන්න ඕනේ මේ ධර්මයේ ගැන. ශ්‍රද්ධාවක පිහිටලයි මේ ධර්මය අවබෝධය කරා යන්න තියෙන්නේ. ඒ අර ලක්කන සංවිත්‍ති බැලුවම ඇඟ ඉරියට ලියනවා අප්පා මේ වගේ ජීවිතයක් ලැබුණොත් ඔක්කොම වතුරනේ. දැන් මේ ඒකේ මේ බෞද්ධ ජීවිතයක් ලැබිලා බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක ආර්ය සත්‍ය ගැන කතා කරන්න එක්කෙනෙක් හරි රටේ ඉන්නවනේ. ඉතින් එහෙම තියෙද්දි අවස්ථාව අහිමි වුණොත් කොච්චර පාඩුවක්ද ජීවිතේට? අපි දන්නේ නැහැ මරණයට පස්සේ යා කොහේ වන්නද මොකද වෙලා තියෙන්නේ අපි දන්නේ නැහැ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට ඒ විදිහට අවවාද කළ දෙන්නේ මේ කොටස ඉවරයි. දැන් තව කොටසක් විස්තර කරනවා. කියනවා පින්වත් ගෘහපතිය පඨවි ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. ඔය අපි බැඳිච්ච දේවල් ආපෝ ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. තේජෝ ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. වායු ධාතුවට බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. ආකාශ ධාතුවටත් බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. ආකාශ ධාතුව කියන්නේ අවකාශයේ ඉඩකඩ. ඒකටත් බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. විඥාන ධාතුවටත් බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායු ආකාශ විඥාන කියන ධාතුන් සමග එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්නේ. රහතන් වහන්සේගේ මනස මේ කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ විඥානයේ ස්වરૂපය දැක්කනේ. එකක් එක්කවත් අන්නේ නිසයි පාන නිවිල යනවා වගේ නිවිල යන්නේ. ආන්න බලන්න. එතකොට මේ කොටස ඉවරයි. ඊළඟට කියනවා හරි පුදුම දේශනාවක් මේක. ඊට පස්සේ මේ මරණසන්න වෙච්ච එක්කෙනෙකුට ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ආයි කියනවා පින්වත් ගෘහපතියේ රූපපාදානස්කන්ධයත්තික්ක රූපස්කන්ධයත්තික්ක බැඳින්නේ නෑ කියලා හික්මෙන්නේ. රූපස්කන්ධයට බැඳුණු විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්නේ. වේදනාස්කන්ධයට බැඳින්නේ නෑ කියලා හික්මෙන්නේ. වේදනාස්කන්ධයට බැඳුණු විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්නේ. සංඥාස්කන්ධයට බැඳින්නේ නෑ කියලා හික්මෙන්නේ. සංඥාස්කන්ධයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නෑ කියලා හික්මෙන්නේ. සංකාරස්කන්ධයට බැඳින්නේ නෑ කියලා හික්මෙන්නේ. සංකාරස්කන්ධයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නෑ කියලා හික්මෙන්නේ. විඥානස්කන්ධයටත් බැඳින්නේ නෑ කියලා හික්මෙන්නේ. විඥානස්කන්ධයත් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්ද කියනවා. එතකොට බලන්න රහතන් වහන්සේ ආයතන එක්ක එකතු වෙලත් නැහැ. ධාතු එක්ක එකතු වෙලත් නැහැ. පංච පාදානස්කන්ධයත් එක්ක එකතු වෙලත් නැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිය ආකාසානංචායතන අරූප ලෝකයක බැඳින්නේ නැහැ කියලා හික්පෙන්නේ. විඥානංචායතනයත් එක්ක බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. ආකින්චඤ්ඤායතනයත් එක්ක බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. නේව සංඥා නාසඤ්ඤායතනයත් එක්කත් බැඳින්නේ නැහැ කියලා හික්මෙන්නේ. ඒව ඇසුරු කරගෙන විඥානී පවත්වන්නේ කියලා හික්මෙන්නේ. බලන්න කොහොම නිදහසක්ද මේක. අපිට හිතා ගන්නත් බැහැ මෙහෙම නිදහසක් ජීවිතය අත්දකින්න පුළුවන් කියලා. ඊළඟට කියනවා පින්වත් ගෘහපතියේ මේ ලෝකෙට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ ලෝකයක් එක්ක එකතු වෙච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. වෙන ලෝකයකට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. වෙන ලෝකයක් එක්ක එකතු වෙච්ච විඥානයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා හික්මෙන්න. දැන් බලන්න පින්වතුනි, මෙහෙම කිව්වහම සිහිය නැති කෙනෙකුට පුළුවන්ද මේක කරන්න? බෑ. වීරිය නැති කෙනෙකුට පුළුවන්ද කරන්න මේක? බෑ. ප්‍රඥාව නැති කෙනෙකුට කරන්න පුළුවන්ද මේක? බෑ. චිත්ත ඒකාග්‍රතාව නැති කෙනෙකුට කරන්න පුළුවන්ද මේක? බෑ. නමුත් මෙහෙම කියවම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ශාසනයේ හරය සමාධියද කියලා. මේ ශාසනයේ හරය මොකද්ද? විමුක්තිය. ශාසනයේ හරය විමුක්තිය. මතක තියාගන්න ඒක. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් අසනීප වුණා. පණිවිඩයක් කැරියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කළාම අර ලිලි ස්වාමීන් වහන්සේ නැගිට ගන්න බෑ. දැන් ඇඳින් නැගිටින්න මහන්සි ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, "හා හා භික්ෂුව, නැගිටින්න එපා, මහන්සි වෙන්න එපා. ඉන්න." කියලා මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉඳලා ඇහුවා, "අසනීප තත්ති කොහොමද දැන්?" දැන් අර අනාථපිණ්ඩික සිරිතුමා කිව් විදිහට කිව්වා, "ස්වාමිනේ, මෙහෙමයි මෙහෙමයි, මට ඉන්න නම් බෑ, අමාරුයි කිව්වා හොඳටම. හොඳටම අමාරුයි කිව්වා." ඊට පස්සේ ඇහුවා, "එහෙමනම් ඔබට සීලෙන් චෝදනාවක් මුකුත් තියෙනවද?" කියලා ඇහුවා. ඒක තේරුම තමයි දැන් බලන්න අපිට නොතේරුණාට අපේ ජීවිතයේ අත්දැකීම් සිද්ධ වුණාම මේ ඉතුරු නම් මේක මේ ගිල්ටි කාන්ෂස් එක. ඊළඟට මොකද වෙන්නේ? අනේ ගිල්ටි වැඩ කරනවා හිතේ. ආන් ඒක නැති කර ගන්න ඕනේ. ඒකට තමයි තියෙන්නේ මේ එයා සිල්ලත් වෙන්න තියෙන බුදුරජාණන්සේ අවසාන මොහොතේ හරි එයා පිරිසිදු කරන්න යහන්නේ. සීලේ ගැටලුවක් මුකුත් තියෙනවද කියලා නෑ කිව්වා. ඉතින් එහෙනම් මොකද මෙච්චර දුකින් ඉන්නේ? අනේ ස්වාමීනි, මං හරි දුකින් කිව්වා ඉන්නේ. ඒ මොකද කියලා ඇහුවා. "මට ඉස්සර සමාධිය තිබුණා, දැන් නැහැ" කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව සමාධිය නම් මේ ශාසනයේ හරය කොහොම දුක්ුණාට කමක් නැහැ. මේ ශාසනයේ හරය මොකද්ද? විමුක්තිය. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන ගියා. අර ස්වාමීන් වහන්සේ එතකොට අර සමාධිය නැතිවීමෙන් තිබෙන දුක අයින් කරලා සමාධිය වැඩුණා. ධර්මය අවබෝධ කරා ගියා. එතකොට අන්නේ වගේ එතන මිලව පරිලෝ දෙකම හා නොබෙන්දිච්ච ජීවිතයක් ඇති කරගන්න කියලා මරණාසන්න මොහොතට අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද ලැබුණා. ඔහොම හිතනකට හිතන්නේ දන්නේ අපටත් මෙහෙම කෙනෙක් කවුරු හරි හිටියොත් කොච්චර ලොකු දෙයක්ද කියලා. නේද? අඩුගාන කැසට් එකක්වත් දාලා දුන්නොත් මේ වගේ එකක් කරදරයක් කම් කටුල්ලක් ගෝසාවක් නැතු යාර මෙහෙට පෙරලි පෙරලි ඉන්ජෙක්ෂන් ගන්න නැතුනේ. ඊළඟට අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා පින්වත් ගෘහපතිය ඇයින් දැකපු යමක් ඇද්ද? කණෙන් අහපු යමක් ඇද්ද? නාසින් ආග්‍රහණය කරපු යමක් ඇද්ද? දිවෙන් රස විඳපු යමක් ඇද්ද? කයින් පහස විඳපු යමක් ඇද්ද? හිතෙන් කල්පනා කර කර හිටපු යමක් ඇද්ද? මේ කිසිම දෙයකට බැඳෙන්නේ නම් නෑ කියලා හික්මෙන්න කිව්වා. කොච්චර ලස්සන අවවාදද. ඔන්න ආශිර්වාද, ඔන්න නියම ආශිර්වාදේ ජීවිතේ. මම ඒව ඇසුරු කරගෙන මේ විඥානේ පවත්වන්නේ නෑ කියලා හික්මෙන්න. පූර්ණ අවවාදයක්. ඉස්සෙල්ල ආයතන ගැන විදීම දක්වා කතා කළා. ඊට පස්සේ ධාතු හය ගැන කතා කළා. ඊට පස්සේ පංචපාදානස්කන්ධය ගැන කතා කළා. ඊට පස්සේ අරූප ලෝක ගැන කතා කළා. ඊට පස්සේ මෙලොව පරලොව ගැන කතා කළා. ඊට පස්සේ ඇහෙන් දැකපු කණෙන් අහපු ඒ ටික කතා කළා. ලෝකෙ උච්චරයි තියෙන්නේ. සරියුත් මහණාතන් වහන්සේ මෙහෙම අවවාද කළ නිස්සබ්ද වෙච්ච ගමන් අනාථපිණ්ඩික ගෘහපතියා අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්නකොට ආනන්ද හාමුදුරුවෝ කිට්ටු කළා. කිව්වා පින්වත් ගෘහපතිය, ඔයා මේ අරමුණු වල ගැලෙනව නේද? ඔයා මේ අරමුණු වලට බැඳිනව නේද කියලා. හිතුවා මේ අතහැර ගන්න බැරුවයි අඬන්නේ කියලා. කිව්ව නෑ ස්වාමීනි, මම ඇලෙන්නෙත් නෑ බැඳින්නෙත් නෑ. මම මේ ගොඩාක් කල බුදුරජාණන් වහන්සේ වැස්තු කරගෙන හිටියේ. මනෝභාවනීය භික්ෂු සංඝයා මං ගොඩාක් කල ඇසුරු කරගෙන හිටියේ. නමුත් මට මෙච්චර ලස්සන බණ ටිකක් අහන්න ලැබුණේ නෑ කිව්වා. මේක තේරෙන බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දහම් දෙසලා නැද්ද? එහෙනම් ඒක මේ වගේ එකක්. අපි කිමු ඔන්න මේ වැඩසටහනට එක්කෙනෙක් එනවා. හරි ආදරේ මේ වැඩසටහන පවත්වන්න. එයා බලනවා දුවගෙන යනවා දාණේ හරිද කියලා බලනවා. එයා වාහනේ හිරුණාම දුවගෙන ගිහිල්ලා වාහන හරි ගස්සනවා. එයා වැස්ස වහිනකට දුවගෙන ගිහිල්ලා බලනවා මොකද දැන් කරන්න තියෙන්නේ කියලා. වතුර නැද්ද කියලා දුවගෙන ගිහිල්ලා බලනවා. දැන් මෙයා කරන්නේ බණ අහන එකද මේ අයට පහසුකම් හදන එකද? දැන් යාට අවසාන මොහොතේ නේද මේ වගේ එකක්. එතකොට අපි දැන් මොන කතා කරමු? දැන් ඇහෙනවද යාට? ඇහින්නේ නැහැ. ඒක ධර්මයේ කියලා නැද්ද? කියලා තියෙනවා. නමුත් ඒක යාට ඇහෙන්නේ නැහැ. මොකද යාගේ හිතේ වැඩ කරන්නේ මොකද්ද? වෙනින් එකක්. අපි මේ අවසාන මොහොතේ වුණා ගිහිල්ලා අපි මේ වගේ එකක් කියනවා. අනේ ස්වාමීනි අපිට අහන්න ලැබුණේ නැහැ කියයි. නමුත් ඒක කොච්චරවත් ඇහෙන එකක්. ආන්ගේ වගේ එක අනාථපිණ්ඩික සිටුතුමාට උනේ. ඉතින් කියනවා මේ එතකොට අනේ මට නම් මෙච්චර ලස්සන ධර්මයක් මීට කලින් අහලා නෑ වගේ කියනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ පින්වත් ගෘහපතිය, ඉතින් මේ සුදු වස්ත්‍ර අඳගෙන ගිහි ගෙදර ඉන්න කෙනෙකුට එක පාට මේක වැටහෙන්නේ නැහැ කියන. ඇයි මේක තියෙනුනේ සම්පූර්ණ අරහත්ත්වයට දක්වා. දැන් මේ විස්තර වුණේ රාතන් වහන්සේගේ මනස. රාතන් වහන්සේගේ විඥානේ මේ විස්තර වුණේ. ඉතින් මේක නම් මේ පැවිදි ස්වාමින් වහන්සේලාට තමයි කියන මේව අවබෝධ වෙන්නේ. එතකොට අනාථ පින්ඩේ සිරිතුමා දැන් දැන් බලන්න මේක ඒ වගේ කතාවක් කියන්නේ කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එහෙමයි අනේ ස්වාමීනි එහෙමයි කියලා කිව්වේ නැහැ. කිව්වා අනේ ස්වාමීනි ඒ සුදුස්ස රඳින්න ගිහියන්ටත් මේ ගැඹුරු ධර්මයේම වැටහේවා. බලන්න අර අනාථ පින්ඩික සිරිතුමාගේ මරණ මොහොතේ තියෙන ස්වාධීන චින්තනේ. දැක්කද? අපේ රටේ කවුරු හරි මුගක් හරි කිව්වොත් නෑ මොන භාවනාවද නවත්තද? ඉස්මුදුනි පිළිගත්තා. ෆිලර් නැහැ ඉතින් අපින් අහන ආසෝලා මෙහෙම කිව්වා කමක් නැද්ද? ස්වාධීන චින්තනයක් නෑ. රූකඩ. රූකඩ. අයි පිටනේ නූල තියෙන්නේ පිට. නූල හොල්ලනකට අතපෑන අටනවා. අන්න ඒ වගේ. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ තමන්ගේ ස්වාධීන චින්තනය. දැන් දැක්කනේ මේ අනාථ පින්ඩික සිටුමා දැන් මේ කාත්තිකද කියන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එක්ක සුළුපටු කෙනෙක් එක්කද? සාරිපුත්ත මහ රහතන් වහන්සේත් එක්ක කියනවා අනේ ස්වාමීනි සුදුවට්ටන්න ගිහි අයටත් මේ ගැඹුරු ධර්ම වැටහේවා. කියන අනේ ස්වාමීනි කෙලෙස් සඩු අය මේ ගිහි ජීවිතය තුල ඉන්නවා. ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ඒගොල්ලෝ අමාරු වෙටෙනවා. ධර්මය අහන්න ලැබුණොත් ඒ අය අවබෝධ කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක පිළිඅරගෙන තියෙන බව පේනවා. ඊට පස්සේ මොකුත් නැහැ එතන. ඊට පස්සේ මොකද වුනේ? ටික වෙලාවකින් සාරිපුත්ත හාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් වැඩම කළා. ටික වෙලාවකින් අනාථ පින්ඩික සිටුතුමා අභාව ප්‍රාප්ත වුණා. ඒ මොහොතේම තුසිත දිවි ලෝකේ උපන්නා. දැන් අපේ අභාව ප්‍රාප්ත වුණාම කොහෙද උපදින්නේ? ජීවත් වෙලා ඉන්නකම් පඬිතකම් කතා කරනවා. කියනවා පාරමී පුරාගෙන යන්න ඕනේ කියලා මෛත්‍රී බුදුරජාන් වහන්සේ දකින්ද. එක්ක බුදුබව පතාගෙන යනවා. එහෙම නැත්තම් මොකක් හරි කියාගෙන යනවා. මරණට පස්සේ මොකද වෙන්නේ? දවස් 7යි පිරිත ගොට්ට තියෙනවා ඥාති පිරිස එකතු වෙලා. ඊළඟට මැරිලා පාංශකූලෙදිම එයාව හිස් භාජනයේ බවට පත් කරනවා. ඒ පෑන් වඩන්නේ එහෙමනේ. පෑන් වඩන්නට අර හිස් භාජනයේ කවුද? මැරිච්ච එක්කෙනා. පෑන් භාජනයේ කවුද? දැන් පින් කරන අය. අපි මොකද කරන්නේ හිස් භාජනයේට? පෑන් අර ජීවත් වෙච්ච එක්කෙනා හිස් භාජනයේ. දැන් ඔන්න අපි පෑන් වක් කරනවා. වක් කළා ඔන්න හිස් භාජනයේ පිරෙව්වා. පිරිවි කාගේ පින් වලින්ද? අපේ පින් වලින්. අපි මල. ඊට පස්සේ අපි කවුද? අපි හිස් භාජනයේ. ඉස අනිත්‍යයට තමයි ඊට පස්සේ පින් වලින් පුරවන්නේ. අන්දානුකරණින් අන්දිවරලක් යනවා වගේ ගමනක් මේ යන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය ගැන මම කිව්වේ එකයි ගැඹුරින් හිතන්නේ නැත්නම් මෝරපු චින්තනයක් ඇති කරගන්න බැරි නම් මෝරපු කල්පනාවක් නැත්නම් කරවලේ අතක ගයන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර වාසනාවක්ද කියලා මේ එවෙලම චුත වෙනකොටම තුසිතේ ලෝක ගියා. ඉතින් යාගේ අනුතර ඉවරනේ. කොහොමද යාට අනුතර නැන්නේ? දැන් සෝතාපන්න වෙච්ච එක්කෙනෙක් ඉපදිච්ච තැනක් දැන්. දැන් සෝවාන් වෙච්ච අනාථ පින්ඩික සිරිතුමා දැන් උපන්නේ කොහෙද? පැහැදිලිම දේශනාව තියෙනවා. තුසි කායස් වේදා පරම්මරණ තුසිතං කායං උපපද්දි කියලා. තුසිත දිවි ලෝකෙ උපන්න ආයෙ ඉන්න බලාගෙන දුපන්නේ නෑ. අන්න ඒ නිසා ඊට පස්සේ මොකද වුනේ? රාත්‍රී කාලේ ඉදා රාත්‍රී කාලේ මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන ආලෝකවත් දිව්‍ය පුත්‍රී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට ආවා. ඇවිල්ලා වන්දනා කරලා ලස්සන ගාථා හතරකින් වර්ණනාවක් කළා. කියනවා මේ ඉදං හිතං ජේතවනං ඉසිසංඝ නිසේවිතං ආවුත්තං ධම්මරාජේන පීති සංජනනං මම කිනොස් සංඝ ඉරිසින් වහන්සේලා වැඩ සිටින ධර්ම රාජයන් වහන්සේ වැඩ සිටින මේ ජීතවනේ දකිද්දි මගේ හිතේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්චා සුජ්ජන්ති නගුත්තේන ධනේනවා. සත්වයන් කවදාවත් උපන් ජාතිය නිසා හෝ ධනෙ නිසා හෝ පිරිසිදු වෙන්නේ නැහැ. සත්‍යයන් පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙනුයි අවබෝධයෙන්ුයි ධර්මයෙන්ුයි සීලයෙන්ුයි. සත්‍යයන් පිරිසිදුනේ මොකෙන්ද? ක්‍රියාවෙනුයි අවබෝධයෙන්ුයි ධර්මයෙන්ුයි සීලයෙන්ුයි. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ථ විසුජ්ජති. කිනෝ ඒ නිසා නෝන තියෙන කෙනා තමන්ගේ යහපත කැමතිනම් යෝනිසෝ මනසිකාරේමයි යෙදෙන්න ඕන. අන්නේමයි පිරිසිදු වෙන්නේ. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝනි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසිය. කින සීලෙන් සංසිඳීමෙන් සංසාරයෙන් ඈතර වෙච්ච භික්ෂුන් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍රයි කියලා ලස්සන ගාත හතරක් කියලා වන්දනා කරලා අතුරුදහන් වුණා. බුදුරජාණන් වහන්සේ පසුවදා භික්ෂු සංඝයා කැඳවලා කියනවා, පින්වත් මහණෙනි, ඊ රාත්‍රී ජේතවන අසපුව බබළුවාගෙන ආලෝකෙ විහිදුවාගෙන දෙවි කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ගාථා හතරක් කියලා වන්දනා කරලා පිටත් වුණා. එතකොට ආනන්ද හාමුදුරු කියන, ස්වාමීනි, එහෙමනම් ওই දෙවියා එකත් එකටම අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙන්න ඕන. මොකද අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩාක් පැහැදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ කියන, පින්වත් ආනන්ද, සාදු සාදු, ඔබ හරියටම කිව්වා. ඒ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා තමයි. එතකොට බලන්න මේ මනුස්ස ජීවිතේට කොච්චර වටිනා දෙයක් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් ලබා ගන්න පුළුවන්ද? කොයිතරම් වටින දෙයක් ලබා ගන්න පුළුවන්ද බලන්න. දැන් අපිට මේ අවස්ථාවල් තියෙද්දි තියෙද්දි අවස්ථාවල් පෙනී පෙනී තමයි අපි මේ වාත ඇරලා අන්ධකාර ගමනක යන්නේ. මේ නිසා මතක තියාගන්න, මේ අපට වමනා ලපටි කල්පනාවක්ද මෝරපු කල්පනාවක්ද? මෝරපු කල්පනාවක්ම ඇති කරගන්න ඕනේ. හරියටම තෝරගන්න ඕනේ. බුද්ධිමත්ව කල්පනා කරලා තමන් මොකද්ද මේ ජීවිතය ගැන තමන් දකින දැක්ම කියලා. එහෙම තෝරගත්තේ නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. එහෙම නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. ජීවිතය අවබෝධයක් ඇති වෙන්නව නැහැ. දැන් අර කළුතර පැත්තේ මේ මිනිස්සු මේ පහනකට පීරිසියකට පහනක් තියාගෙන ඒ පාන පත්තු කළා. ඉස්සෙල්ලා බෝධිය පැත්තට හරවනවා ඒ පාන් එළිය. හරවල කියනවා, අරහම් බුදු ගුණයෙන් මගේ හිරුගිය අපල දුරු වේවා. තොවිලි කියනවා. ඊට පස්සේ හිතනවා, ඒක කියලා ඉවරුණාට පස්සේ හිතනවා බුදුරැස් ඔක්කොම අර පහනට ආවා කියලා. බුදුරජාණන් වහන්සේ ගුණවලටත් නිඳා කරගෙන ඊට පස්සේ ඒ පානහාර උනා තමන්ගේ පැත්තට ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ ආ යාචකෙක් මොකද කරන්නේ යා යාචකේ මොකද කරන්නේ හිඟනවා ඊට පස්සේ හිඟනවා කොහොමද හිඟා කන්නේ මට රස්සාවක් කරන් දෙන්න මට විභාගේ පාස් කොල්ල දෙන්න මට කසාදයක් හරි ගස්සලා දෙන්න නඩුවෙන් දිනවලා දෙන්න ළමයි ලෙඩ වෙලා සමීප කරලා දෙන්න දැන් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද යාචකයන්ගේ ධර්මයක්ද හිතන්න බැරි සීලු දෙනා ඒ ගොඩි හිතන්න පුළුවන් කිනා විතරයි මේ ධර්මය අවබෝධ කරගන්න කල්පනා කරන්නේ හිතන්න පුළුවන් කෙනා විතරයි මේ ධර්මේ කරා යන්නේ පින්වතුනි මතක තියාගන්න මේ මනුස්ස ජීවිතේදී ඔබ අඩුගානේ ඉස්ලාම එන්න ඕනේ මොකේද සද්ධානුසාරී වෙන්න ඕනේ දැන් අපිට තේරෙන්නේ හැටියට සද්ධානුසාරී වෙච්ච පිරිසක් ටිකයි ඉන්නේ ඒකත් තමාරුයි ඒ මේ කතා කරන මේ වඳිනවා මේ හරි කියන ඊළඟ පාර ගන්න මේ වැරදිලා එයාට මේ වෙන තැනකට ගිහිල්ලා වෙන එකක් කරනවා එතකොට අපිට පහදලිය පේනවා මොකද්ද කොටින්ම කියන්නේ දැන් බලන්න අපි ගම මේ ශ්‍රී සද්ධර්මයේ ධර්ම ග්‍රන්ථ මජ්ක්‍ධිම නිකායේක අපි ඒක දුන්නේ මේ අපි ඒක සරල සිංහලෙන් ලිව්වේ මොකටද අවබෝධ කරන්නේ දැන් ඒක අවබෝධ කරන්න කියවන්නේ මේක පූජා භාණ්ඩයක් කරගෙන පූජාවල් කරනවා දැන් සමහර පාසල් වලට හතර පහ පිටපත් හම්බ වෙලා දැන් ඒ වගේම දැන් මේ අපි අය ඒ වගේම ඔක්කොම දැන් ඒ ස්වාමීන් වහන්සේලා අල්මාරි වල දාලා ලොක් කරනවා ස්වාමින් වහන්සේලාට ඕන තරම් තියෙන පින්වතුනි පොත් අල්මාරි පුරෝල තියෙනවා පාලියෙන් ඕන නම් පාලියෙන් තියෙනවා සංස්කෘතෙන් ඕන නම් සංස්කෘතෙන් තියෙනවා ගැඹුරු සිංහලෙන් ඕන නම් ගැඹුරු සිංහලෙන් තියෙනවා සරල සිංහලෙන් නම් සරල සිංහලෙන් උන්වහන්සේලාට පොත් තියෙනවා නැත්ේ කාටද ආනේ ඒ අය තමන්ට ලැබිච්ච වස්තුව තමන් පරිහරණය කරන්නේ නැතුව නම්බුව ගන්න ගිහිල්ලා පූජ කරනවා පූජ කළා තමන් ඔහේ ඉන්න උඩ බලාගෙන නෝන තියෙනවද නැද්ද ඇයි මේ අපි මේ ස්වාමින් වහන්සේලාට නෙමෙයි ඒක ලිව්වේ කාටද ඒක ලිව්වේ ඒක ලිව්වේ ගිහි අයට සංඥාසලට ඕන තරම් පොත් තියෙන පන්සල්වල ඕනේ පාලි දන්නවනේ ඕන තරම් කියවන්න පුළුවන් මේ මොකද හේතුව තමන් පොත ගන්නෙ තමන්ට කියලාවත් තමන් දන්නේ ඔන්න කටිනි පින්කමක් අහම ඔන්න කටිනිට කොහොමරි දඟලලා ඔන්න පොත් 20ක් ගන්නවා බැලුවමයි තමන්ටද නෑ ඒ රෝසි තමාට ඒ සමනස ලේ පොත් කිව්වා අපිට දොස් කියයි මේක මේක අරක මෙතන වැරදි කිය හතන වැරදි කිය ඔකන යන්නේ රටි ඉතින් මේ නිසා මේක නම් මොලේ නැති අයද කරන්න බෑ මේකට ඕනේ හොඳ කල්පනාවක් හොඳ ඥානයක් ඕනේ අවබෝධ කිරීමේ හැකියාවක් ඕනේ ස්වාමින් වහන්සේලාට ඉහෙල්ලම පහසුකම් තියෙනවා ධර්මය අවබෝධ කරන්න ඉහෙල්ලම පහසුකම් තියෙනවා මේ රටේ බොහෝ පන්සල්වල ත්‍රිපිටක ධර්මයේ තියෙනවා ත්‍රිපිටක පොත්පත් තියෙනවා සමහර පන්සල්වල එක පිටපතෙන් තුන හතර තියෙනවා ඕන් දැන් අපිට මේ පොත් කිව්වන්නේ මේ පොත් හැමතැනම තියෙනවා ගිහියයි ධර්මඥානෙ නැත්තේ ඉතින් ඒ නිසා මේකවත් තේරෙන්නේ නැහැ කොහොමද ඉතින් ඔය ටික ලෝභය කට් කරන්නේ ගැඹුරින් කල්පනා කරන්න නැතුව නම් මතක තියාගන්න පැහැදිලිව මේක ජීවිතය ගැන ස්වාධීනව ගැඹුරින් කල්පනා කරන්නේ නැතුව ජීවිතේ නම් අවබෝධ කරන්න බෑ කාලයක් තිස්සේ බුරු අහලා අහලා අහලා ඒ වටෙම මුලා වෙලා ගියාට පස්සේ මේක නම් අවබෝධ කරගන්න බැරුව යනවා ඒ නිසා හොඳට මතක තියාගන්න දැන් ඔබ බුද්ධ දේශනාවල් දැන් අපි මෙහි අවුරුදු දැන් දෙකද තුනද තිස්සේ මෙහි කරනවා දැන් මොදෙවට නමුත් අපිට පේනවා තවමත් නෝන පෑදිලා නැහැ ත්‍රිපිටක පොත්වලට වෙච්ච දේ දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් වුණා තවමත් නෝන පෑදිලා නැහැ කියලා එතකොට අපිට තේරෙනවා දැන් රේක ස්වාමීන් වහන්සේ නමක් ළඟට එක අම්ම කෙනෙක් ඒ අමානිවංශ බොහෝ දුරුණේ පොත අරගෙන ගියා පූජකලා මේ ආරණ්‍යක හාමුදුරුවෝ පොතින් ගැහුවා ඒ අම්මට ආච්චිට ආණ්ඩ ආණ්ඩ ඇවිල්ලා මට කිව්වා මෙහෙම කළා පොතින් ගැහුවා මොකක් හොඳ වැඩේ කිව්වා හොඳ වැඩේ කිව්වා හොඳ වැඩේ කිව්වා ගුටි කන දෙයක්මයි කිව්ව කරගත්තේ ඇයි මේ මෙච්චර අමාරුවෙන් පොත අරන් ගියා නම් ඒක තියෙනවා පාලියෙන් තෝරලා සිංහලෙන් තෝරලා මේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට නෙමෙයි කාටද ඒක තෝරලා තියෙන්නේ මේ ධර්මඥානයක් නැතුව අතරමං වෙලා ඉන්න ගිහි ජනතාවට මහා ලෝකෝට මේක අරගෙන ගියා පූජා කරන්න කොහොමද වැඩි කිව්වා අනේ නිසා මේක තේරුම් ගන්න ධර්මයක් තේමයි මේ ධර්මයේ තමන් විසින් තමන්ගේ අවබෝධයේ පිණිස පාවිච්චි කරන එකක් තමන්ගේ අවබෝධයේ පිණිස පාවිච්චි මම මේකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේට සලකන්න එපා කියලා නෙමෙයි ධර්මීය ලබා ගන්න තියෙන තමන්ගේ අවස්ථාව තමන් නැති කරගන්න එපා සමහර තමන් කියවන්නේ නැහැ ඒක ඒක ගිල්ල ස්වාමීන් වහන්සේට පූජා කරන තමන් වහන්සේට එක එක්කෙනා ඒ වගේ පොත් හරියට ගිනත් පූජා කරනවා දැන් මම දන්න එක පිරිසක් ඉති ඒ අය කැසට් පටි ගෙනිල්ලා එක ස්වාමීන් වහන්සේට 30 ගානක් දුන්නා එකක් අහලා නැහැ මොකටද මේව කරන්නේ හිතාගෙන ඉන්නේ මේ මේ මේ දැන් මම වගේම ධර්මයට උනන්දුයි කියලා දැන් තමන් ධර්මයේ උනන්දුයි ධර්මයේ ඇසිරිනවා ධර්මයට කැමති බණ අහනවා එහෙනම් මේ වහල මේ ස්වාමීන් වහන්සේ කරා මේ විදිහට මේ පොත අරන්ගේ ලේසනත් එහෙම එකක් මේ රටේ නැහැ ඒකේ තේරුම තමයි රට ගැන අවබෝධයක් නැහැ සමාජය ගැන අවබෝධයක් නැහැ තමන්ගේ පරිසරය ගැන අවබෝධයක් නැහැ තමන්ගේ ගෙදර ගැන අවබෝධයක් නැහැ තමන් ගැන අවබෝධයක් නැහැ ධර්මය අල්ලයිද හා කියන්නේ අල්ලන්නේ ඒ නිසා මතක තියාගන්න ධර්මය අල්ලන්නේ තමන් නිදහස් වෙන්න තමන්ට මේ ධර්මය අවශ්‍යයි කියන අදහසටපත් වෙච්ච එකනක් මම නම් එහෙම කරන්නේ මම පැහැදිලිවම හොයලා බලලා ධර්මයේ කැමැති ධර්මයේ ගෞරව කරන ධර්මයට ආදරය කරන කෙනෙකුට මිසක් මම දෙන්නේ නැහැ පොතක් හොඳට හොයලා බලලයි මම දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැ මෙච්චර මහන්සියලා අපල යන නිකම් මේ අල්මාරි වල වහන්නද අන්න ඒ නිසා ඒ නෝන නැහැ ටිච් දැන් ඕක මහලක නෝනක් කොහොම නැහැ නෝකට දැන් අන්න අර සෝපාකරාතන්වා සහ උපාස්ත වලට නම් ලුකු නෝනක් ඕනේ මේකට මේ ධර්මයේ ධර්ම දහම් පුස්තකයේ ගන්නේ Tamanṭai කියලා එකවත් තියෙන දෙයක් කල්පනාවක්. ඒකත් නෑ. ධර්මය ආවෝද කරගන්න පින්වතුන් එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. ධර්මය අවබෝධ කරන්නේ Tamanṭa තියෙන්න ඕනේ පෞද්ගලික උමනාවක්. ඒ පෞද්ගලික උමනාව නැති එක්කිනා තමයි අර වැඩි කරන්නේ. පෞද්ගලික උමනාවක් තියෙනුනේ දහම් දැනුම මං කොහොම හරි ලබා ගන්න ඕනේ මම මේ සංසාරයෙන් කොහොම හරි ඈත් වෙන්න ඕන කියලා ආන්න යාට විතරයි මේ ධර්මයේ අන්න ඒගොල්ලෝ මේ ධර්මයේ අවබෝධ කරනවා අන්න ඒ නිසා මතක තියාගන්න මේක එහෙමනම් පින්වතුනි මේ ධර්මයේ අවබෝධ කරන්න හොඳට මෝරපු බුද්ධියක් තියෙන කෙනෙක් කල්පනාව ගොඩක් තියෙන හොඳට මෝරපු බුද්ධියක් තියෙන ඥානයක් තියෙන හොඳට හිතන්න පුළුවන් අවංකව හිතන්න පුළුවන් ඡන්ද දෝෂ බය මෝහ කියන හතර ආගතියෙන් තොරව හිතන්න පුළුවන් අන්න එයා තමයි මේ ධර්මය අල්ලගන්නේ ඒ නිසා තමන් හොඳට තේරුම් ගන්න මේ ධර්මයේ තියෙන ජීවිතය අවබෝධය කරන කෙනාටයි ස්වාමීන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ ජීවිත අවබෝධ කරන අදහසෙන් තොර නම් ධර්මයෙන් වැඩක් තියෙනවද වැඩක් නැහැ. උනාසි දීර්ඝ කාලයක් සංසාරය යන්න කල්පනාවකින් ඉන්නවනම් වැඩක් තියෙනද මේ ධර්මයේ? වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමි වෙලා හිටි. අනාගාමි වෙලා බණ භාවනා කළේ නැතු විවේකයෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ යන්න ගැහුවා. මේ ඉන්න පින්වත් භික්ෂුව දැන් ඔබ මොකද කලින් වගේ බණ භාවනාවට වීර්ය නැත්තේ? අනේ ස්වාමීනි මම කල්පනා කළා බ්‍රහ්ම ලෝකේ යන්න. බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඊටු ටික කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව අසූචි අසූචි කියන්නේ කක්ක චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද කියලා හෙව කක්කවල වෙනසක් තියෙනවද වෙනසක් නෑ අසූචි අසූචිමයි කිව්වා අනේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව මම ස්පීහෙලන මොහොතක්වත් යලිපදීමක් වන්දනා කරන්නේ. ඉබඳු ධර්මයක් නේද අපිට අහන්න ලැබෙන්නේ. අපිට හම්බෙන්නේ කො පෙරම් පුරාගෙන යමං. පින්මදි. හේතුක ප්‍රතිසන්දිය. මේ වගේ බුදුරජාන් වහන්සේ නොවදාළ කරුණුමයි අහන්න හම්බ වෙන්නේ. නමුත් උන්වහන්සේ වදාළ ওই කාරණේ කියන්නේ නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. මේ සියලුම සතුන්ගේ පාද එක සතෙකුගේ අඩිය ඇතුළට දාන්න පුළුවන්. මොකද ඒ සතා ඇටාගේ ඇටඩිය ඇතුළට සියලුම සතුන්ගේ පාසටහන් දාන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඔක්කෝම එක වචනයකට දාන්න පුළුවන්. මොකද ඒ වචනේ අප්‍රමාදය දෙයාකාරයකට තියෙන සාරිපුත්ත හාමුදුරුව දාලා චතුරාරි සත්‍ය නැමැති වචනේට මේ ඔක්කොම දාන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදේ නැමැති වචනේට මේ ඔක්කොම දාන්න පුළුවන් කියලා. එහෙමනම් මේ ධර්මයේ තියෙන්නේ කොතනද? අප්‍රමාදේ යම් තැනකද? එතන. ඉතින් අපි කිව්වොත් එහෙම මෛත්‍රී බුද්ධ ශාසනය බලාගෙන ඉඳි කියලා ප්‍රමාදේදී තියෙන අප්‍රමාදේද? තනිකරම ප්‍රමාදේ මේ නොපෙනෙන ලෝකේ තමන් බුදි වෙන්න කල්පනා කරනවා කියමු ප්‍රමාදේද අප්‍රමාදේද තනිකරම ප්‍රමාදේ කිසිම බුද්ධ දේශනාවකින් අනුබලයක් නැහැ මේ අටුවා ටීකා පසු කාලෙන් පොත් කරගහගෙන තමයි මේ ඔක්කොම කියන්නේ ඊළඟට අපි ඒ නිසා හොඳට අවබෝධයක් ඇති කරගන්න ඕනේ අපි මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියලා සාදු සාදු සාදු